ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකට කතා කරලිමු. මේ සූත්‍රේ කතා කරන්න මතේ. ඒක නොන කෙනෙක් අහලා තියනවා. ආනාපාන භාවනාව වඩද්දී හිස පහතට නැඹුරු වෙනවා. ඒක එහෙම වෙන්නේ නින්දාවෙන් පස්සේද කියලා අහනවා. සමහර වෙලාවට ශරීරය පහළට නැමෙනවා අපේ හිත වෙන අරමුණක ගියාම. එතකොට එහිම වෙන අරමුණක යනකොට අපේ ශරීරය සමහර වෙලාවට වෙනස් වෙනවා. අපි නොදුනුවත්වම හුස්ම අර එක විදිහකට පවතින හුස්ම ටික ටික ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා අපි දන්නේ වෙනතු මේ බඩ ඇතුළට ගිහින් නැවෙනවා. එතකොට එහිම අර වෙන අරමුණේ එක හිත ගිහි ගමන් කරලා එහිම දන්නේ වෙනතු නින්දත් යනවා. ඒ නිසා අර ඉරියව්ව මේ පවත්තා ගැනීම යහපත් වෙනවා. එතකොට නින්ද යන්නට පෙර හිත විසිරෙනකොටම අපි විසිරීගෙන යනකොට අපි දන්නේම නැහැ. මෙහෙම මෙහෙම මෙහෙම පහත් වෙනවා. හොඳට බලන්න මේ භාවනා කරනකොට තමන්ට දැනෙනවා තමන්ගේ හිත විසිරලා යනකොට තමන්ට සතිය හොඳට තියෙනවා නම් මේ හුස්මේ වෙනස ඇති වුණා. එහෙම වෙනස් වෙවි ගිහිල්ලා දන්නේම නැහැ හිත වෙන පැත්තක ගිහිල්ලා ඉරියව වෙනස් වෙනවා. එතකොට අපි සිහිය ප්‍රධානයි නම් අපිට ඒක හිත යනකොට ශරීරය වෙනස් වෙනකොට අපිට තේරෙනවා හිතේ ගියා කියන එක. ඒ වගේම පාස්වාස කිරීමේදී මුල මැද අග බැලීම අපහසුය. නමුත් ආස්වාස කිරීමේදී එය පහසුය. නායක ස්වාමීන් වහන්සේ මුල මැද අග බලන්න කියලා දුන්නා. කියලා දුන්නද? ඒකට අපි ඒකට නම් කරන්න යන්න නරකයි. තේරුණාද මම? නායක හම්තුර එහෙම කිව්වනම් විශේෂ හේතුවක් ඇති මං හිතනවා. ක්‍රියා මුල මැද අග. එතකොට මේ කියන සම්බන්ද සබ්බ කාය කියනවා සම්පූර්ණ කාය ගැනම සිහිය පිටවන්න. අන්න හරි. එතකොට ඒක අපි නම් කරන්නේ නැහැ. මේක මුල, මේක මැද, මේක අග කියලා නම් කිරීම අවශ්‍ය නැහැ. එතකොට අපි ක්‍රියාව සිදුවීම බලනවා. කියන්නේ දැන් මුල කියලා නම් කරන්න ගියොත් ඒ චෛතසිකයක්ම උපදින්නේ. මෙද කියලා නම් කරන්න ගියොත් ඒ චෛතසික ධර්මමයි හටගන්නේ. ඒ නිසා අපිට පුළුවන් තරම් අපි මේ වෙන ක්‍රියාවලිය ඇතුල් වෙනකොට ඇතුල් වුණා, පිට වෙනකොට පිට වුණා. එහෙම සිහි කරනවා. එතකොට ටිකක් වෙලා ඒක එහෙම ගිහලා මේ හිතින් මිමිනීමත් ඒකත් සංකාරය. ඒකත් අයින් විය යුතුයි. ඒකත් දුරු කෙරිය යුතුයි. තේරුණා? ඒක දුරු කරාම ඒක සංඥාවක් විතරයි. හොඳයි. එතකොට සෝනාසේ තව විදිහකින් හිතුවත් අපිට මෙහෙම හිතන්න බලන්න. කිසිම විදිහක සිතුවිල්ලක් නැතුව යම් කිසි දෙයක් ආස්වාසිය බලාගෙන ඉඳීමක් විතරක් සංඥාවක් විතරක් පවතිනවා. ඒ සංඥාවත් දුරු කළ යුතුයි පසුව. ඒක හැබැයි පියවරින් පියවරට තියෙන්නේ. අර සඤ්ඤා විඥාන සංකය සඤ්ඤා විඥාන ගිවාලන්ට ඕන. වේදනානම් නිරෝධා රූප සම. ඉතින් ඒකට පිළිවෙලට යන්න ඕන. දැන් අපි ඉස්සෙල්ලාම අපිට මිමිනීම තියෙනවා. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා, පිට වෙනකොට පිට වෙනවා. ඇයි මේ මිමිනීම තීබිය යුත්තේ? මේ සිත සංවර කරගන්න. හරියට මේක මේ කුලප්පු වෙච්ච කුළුහරකෙක් වගේ. කුළුහරකා කැලේ ඉන්න කුළුහරකා දැනගත්තොත් මේ හදන්නේ අල්ලගන්න කියලා මොකද්ද වෙන්නේ? කුලප්පු වෙනවනේ. අන්න ඒ වගේ කුලප්පු වෙනවා. එතකොට අවිවේකී වෙනවා. වික්ෂිප්ත භාවයන්ට පැමිණෙනවා. එහෙමයි. ඒක නිසා තමයි අපි අර වචනේ මිමිනීම අපිට අවශ්‍ය කරන්නේ අර හරියට බෙල්ලට කඹේ දාගත්තා වගේ ෆුල් කරගන්න. ඒ වගේ එතකොට ඒක තියාගන්න. ඊට පස්සේ පසුව ගෙනල්ලා ගස් ලනවා, පිදුරු දෙනවා, කවනවා කරනවා, පස්සේදී පස්සෙනුත් එන්න. එතකොට ඒ தත්ත්වයට ගන්න නම් අර ඉස්සෙල්ලා අරක තියෙන්න ඕන. ඒකට කියන විතක්ක ਵਿਚාර සහිතයි කියලා. නොන් තේරුණාද ප්‍රශ්නේ? එහෙම ප්‍රශ්නයක් නෑ. සමහර උදවියට එහෙම තියෙනවා. එක නහයකින් තමයි හුස්ම ගන්නෙ. අනිත් නහයෙන් පිට වෙන්නේ. සමහර අයට එක නහයකින් තම ප්‍රමණයි හුස්ම ගන්නේ. ඒ නහයෙන්මයි පිට වෙන්නේ. සමහර අයට එහෙම ප්‍රශ්නයක් නෑ. සමහර අයට මේ නහයේ හුස්ම වදිනව දැනෙන්නේ නෑ. ඒ ඇහිට සමහර වෙලාවට මේ ඒ මූණේ පිහිටීම අනුව සමහර වෙලාවට මේ පොල් පොටේ තමයි හුස්ම දැනෙනව වදින බව දැනෙන්නේ. සම්නසේ සිමේ ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පිටවන්න විතරයි යන්නේ. සිහිය පිටව. කොහේ හරි මොකක් හරි අන්න. ඇයි මේ ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පිටවීම වටින්නේ? ඒක තුල ඇලීමක් නැහැ. ඒ කියන්නේ ඇලීම් ස්වභාවයක් හටගෙන ඉන්න තියෙන මේක බොහොම අඩුයි. එහෙම එකක් මේ ආස්වාද ස්වභාවික දෙයක්. එතකොට ඒකත් එක්ක ඇලීමක්, ඒකත් එක්ක අපි දන්නෙත් නැතුව ඒක වෙනවා. ඒකයි අපි කැමැත්තෙන්ම කරත් අකමැත්තෙන් කරත් ඒක වෙනවා. අන්නේ ඒ ස්වභාවයෙන් නිසා තමයි ඒක වටි ඒකට හිට වීම වටි. සාමි තව ප්‍රශ්නයක් තියෙනවා. සාමින් වහන්සේ සාමාන්‍ය විවාහාරයේ සිත, මනස යන පිළිවෙලින් හදවතට හා මොළයට සම්බන්ධ වන දහම දෙක හරියට පැහැදිලි නැහැ. කොහොමරි යට මම හිතන්නේ ඒ කාරණා ටික වෙන්න ඕනි සකසන් කරන්නේ. සිත කියන්නේ ප්‍රභාස්වර සිතටද කියලා අහනවා. එහෙම නේද? මනස කියලා කියන්නේ සිත චෛතසික ධර්මයන්ටද කියලා අහනවා. විඥානීය කියලා කියන්නේ කෙසේ සම්බන්ධ වෙනවද කියලා අහනවා. විඥානය මනස මේ දැන් ඕනට තියෙන ප්‍රශ්නය තමයි හිත මනස විඥානය. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙනවා මේ හිත කියන එක ප්‍රභාස්වර එක. එතකොට මොකද වෙන්නේ? චෛ එන ආගන්තුක කෙලෙසයන් නිසා. ඒ කියන්නේ හිත තුල හට ගන්න චෛතසික ධර්ම නිසා. පිම්පව වශයෙන් හට ගන්න චෛතසික ධර්ම නිසා මේ හිත කිලිටි චිත්තේ කිලිටි භාවයට පැමිණෙනවා. එතකොට තවත් එහෙම දේශනා කළ කියනවා මේ කවුරු හෝ කෙනෙක් මේ ප්‍රභාස්වර හිත දන්නේ නැත්නම් එයාට චිත්ත භාවනාව කියලා එකක් එයා පනවන්නේ නැහැ. චිත්ත භාවනාව කළා කියලා කියන්නේ නැහැ. ඔකත් මතකේ තියාගන්න. එතකොට චිත්ත කියලා කියන්නේ අර ප්‍රභාස්වර සිත. ඒක චෛතසික ධර්මයන් සමග නොයිදු චෛතසික ධර්මයන් සමග කියන්නේ වියදිලා චෛතසික ධර්මයන් සමග සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කාරණාත් එක්ක යෙදিলা තියෙනකොට මේ සිත ප්‍රභාස්වරයි. තේරුණා? එතකොට මේ මනස කියලා කියන්නේ දැන් අපි කියන චිත්තය කියනවා, චිත්ත විඥාන කියන්නේ නැහැ නේ. හැබැයි මනෝ විඥාන කියනවානේ. එතකොට ඒ වගේ විඥාන කියලා කියනවා. දැන් මේක හිතේ හිත් තුනක් කියලා දකින්න නරකයි. තේරුණා? එතකොට හිත් එකම හිතේ තියෙන මොනවද? ස්වභාවයන් තුනක්. මොනවද? චිත්ත, මනෝ විඥාන, විඥාන. තේරුණා? එතකොට දැන් කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම වඩනවා. අපි හිතමු බොජ්ජංග ධර්ම වඩනවා කියලා. සති බොජ්ජංගය වඩනවා. එහෙම වඩනකොට අර දැන් හිතත් සමග අර සබ්බචිත්ත සාධාරණ චෛතසිකත් හතක් තියෙනවානේ. ඒකේ තියෙන මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්ගතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියලා හතක් තියෙනවා. ඒක බුදුහාමුදුරන් හිතෙත් තියෙනවා. තේරුණා? ඒක රහතුන් වහන්සේගේ හිතෙත් තියෙනවා. මේ බණහන මේ ඔය කට්ටියගේ හිතෙත් තියෙනවා, මගේ හිතෙත් ඒක තියෙනවා. ඒක නැතුව හිතක් දක්වන්න බෑ. සත්‍යයන්ගේ හිතේ ඒ චෛතසික හත නැතුව චිත්තයක් ගැන කතා කරන්න බෑ. එතකොට අන්න ඒ චෛතසික ධර්මා ඒ චෛතසික ධර්ම හත සමග යෙදෙන හිතයි චෛතසික එකට උපදිනවා. අපි ඉගෙන ගත්ත එකට උපදිනවා, එකට නිරුද්ධ වෙනවා. ඒ චෛතසික ධර්මත් එක්ක පවතිනකොට මේක චිත්ත කියලා දක්වන. තේරුණා? එතකොට කවුරු හරි කෙනෙක් මේ සතිය දියුණු කරනවා, සති, විරිය, ප්‍රීති මේවා දියුණු කරනවා, වඩනවා. එහෙම වඩනකොට ඒ හිතේ ස්වභාවයක්ම නිවැරදි. හිතේ ස්වභාවයම තමයි හිතේ අර සතිය කියන චෛතසිකයක් පහළ වෙනවා. දැන් අර සබ්බචිත්ත සාධාරණ චෛතසික හත පළමුවෙන් පහළ වෙනවා. ඒ හතත් එක තව පහළ වෙනවා. ඒ දැන් අපි හිතමු වැද්දෙක් මුවෙක් දකින්න. වැද්දෙක් මුවෙක් දැක්කහම එයාට හිතක් පහළ වෙනවා. මොකද්ද? එයාට එන්නේ මුගේ මස් කන අදහස. ඒකට අදාළ සිතුවිලි චිත්ත චෛතසික ධර්ම පහළ වෙනවා. තේරුණාද? උපාසකේ ධර්මය දන්න උපාසකේ මුවෙක් දකින්නවා. ගෙදර ළඟට ඇවිල්ලා ඉන්නේ. නියං කාලික කියලා හිතන. දැන් නියං කාලික වුණත් වැද්දට මොකද හිතේ? වැද්දට හිතෙනවා මේක හට්ටිය ගැන තමයි මතක් වෙන්නේ. නේද? එතකොට මොකක් හරි ඒ සතාට මේ විදිහට කරන හොඳයි. එතකොට ධර්මීය දන්න කෙනෙක් ওই සතා දකිනවා. ඒකල නියම් කාලික දැන් ওই සතා දකිනවා. එයාට හිතෙනවා මේ සතා ධර්මානුකූල. ටික වතුර ටිකක් දුන්නා හොඳයි. වතුර ටිකක් එළියෙන් තිබ්බනම් හොඳයි. මූ වෙන කෑම ටිකක් දුන්නනම් හොඳයි. තේරුණාද? අන්න ඒ වගේ මෙන්න මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික එක අපි දැන් අර දැන් අර වැද්දට මුවා දකින්නවානේ. දැක්කහම එයාගේ සංඛාරණේ ඇති වෙන්නේ. තේරුණා? අසංඛාර හටගන්න. එයාගේ සංඛාර හේතුවෙන් එයාට එන දේ තමයි අරයව මරන්න ඕනි, යා මේ කරන්න ඕනි කියලා. ඒකට අනිත් කෙනාටත් එන්නේ සංඛාර තමයි. මෙයාට හිතන ඔයාට කරුණාවෙන් සලකන්න ඕන. තේරුණා? එතකොට ඔන්නෝයේ ස්වභාවයන් දෙකම මනෝ කියන ස්වභාවයට වැටෙනවා. තේරුණා? ඔව්. එතකොට එතනින් හැබැයි අපි දැන් මනෝ විඥාන කියන ස්වභාවයට ওই දෙකම වැටෙනවා. හැබැයි උතනින් අපි දහම දක්වන්නේ මනෝ කියලා දැක්වුවාම අනර උපාසකයට පහළ වෙන්නේ. අන්න ඒ වගේ දැන් අපි මේ පුදුන් අය තමයි නිවන් දකින්න උත්සාහ කරන්නේ. එතකොට මේ අපි සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ කාරණා වඩනකොට අපේ ස්වභාවය මනෝ ස්වභාවය. මනෝ විඥාන. තේරුණා? මනෝ විඥාන. ඒකේ දැනීමක් තියෙනවා. හැබැයි ඒකේ තියෙන සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන ඒවායින් අර උපාසකේ එකම එකම සතා දකින්න උපාසකයෙක් දැක්කහම වෙන විදියක්, වැද්ද දැක්කහම වෙන විදියක්නේ. අන්න ඒ වගේ මේ අපි මේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මේ වඩනකොට ඒ සිතේ ස්වභාවය තේරෙනවා. කුසල් චෛතසිකත් එක්ක මේක වැඩිලා තිනා, ඒක තමයි මනෝ ස්වභාවය. කුසල චෛතසික තියෙනවා. අන්නේ කුසල චෛතසිකත් එක්ක මේ සිත යෙදිලා තියෙනවා. දැන් හැම වෙලාවෙම කුසල් චෛතසික නැහැනේ. ඒක තමයි සිත කියන එක අපි වෙනිම සිත කියන ස්වභාවය වෙනිම දක්වන්නේ. හැම වෙලාවෙම කුසල් චෛතසික නැහැ. හැම වෙලාවෙම අකුසල් චෛතසිකත් නැහැ. එහෙම. දොර කුසල් චෛතසික තියෙනකොට ඒක මනෝ ස්වභාවය. දැන් ඒක හැම වෙලාවකම දැන් අපි දානියක් දෙනකොට මොකද වෙන්නේ? කුසල් චෛතසික උපදිනවා. තේරෙනවා? ඔය ආස්සේ අකුසල චෛතසික නූපදිනවත් නෙමෙයි. නේ? මොනවයි මේ කවුරු හරි ඇවිල්ලා මොන දැන් දාන්නේ දෙන වෙලාවේදී හාමුදුරු පස් නමකට ආරාධන දෙනමක් ආවා. මොකද වෙන්නේ? අන්නේ ඒක තමයි. ඒකෝට දැන් ඒ නමුත් ප්‍රඥාව තියෙන කෙනාට ඒ හිත අඳුනගෙන හදාගෙන ඒක කුසලයක් බවට පෙරලගෙන කරන්න පුළුවන්. තේරුණා? ඒකෝට අන්නර සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මෙන්න මේ චෛතසික ධර්ම නැත්තම් කුසල් චෛතසික මේ හිතත් සමග යෙදෙනකොට අපි කියන එකට මනෝ විඥාන කියලා. තේරුණාද? එතකොට ඒක හැම වෙලාවකම අනිත් අවස්ථාවල අපිට කිලිටි ස්වභාවයක් තියෙනවා. කිලිටි ස්වභාවයක් කියලා කියන්නේ අනිත් වෙලාවෙදී අපේ හිත කාමච්ඡන්දයෙන් වැසීගෙන තියෙනවා. අපේ සිහිය ගිලිහුණු ගමන්ම සිහිය ගිලිහුණා මොකද නැති වෙන්නේ. දැන් සිහිය ගිලිහුණාම මොකද වෙන්නේ? වීරිය නැතිලා යන. මොන වීරියද? ධර්මීය දැක ගන්න තියෙන වීරිය. මේ ආර්ය ඒ වීරිය ආර්ය ෂ්ටාංගේ සම්මා දිට්ඨියේ පිහිටු වීරිය ඒ සිතේ නැති වෙලා යන. දැන් සිහිය ප්‍රධානයි. එතකොට සිහිය ගිලිහුණාම අපේ හිත වසහා ගන්නවා මොකකින්ද? හැබැයි සිහිය තියෙන වෙලාවේදී එන්නේ නැහැ. මේක සිහිය නැති වෙලාවේදී තමයි එන්නේ. මොකක්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහක් තියෙනවා. නිවන ආවරණය කරන නිසාම නීවරණ කියලා කියනවා. තේරුණාද? එතකොට අන්නේ ඒකෙන් වහගත්තාම විඥාන. තේරුණාද? ඒ සංක ඒ දැන් විදර්ශනා දැන් ඒ ඒ ඒ ඒ ඒ ඇති වෙන විඥානයේ තුලින් අපි රූපයක් දකිනවාද? තේරුණා? ශබ්දයක් අඳුන ගන්නවා. ඒ සියල්ලම භවය පැන වෙනවා, ජාති ජරා ව්‍යාධි මරණ කියන ධර්මයන් පැන වෙනවා. අවිද්‍යාව තුලම හටගත්ත වෙනවා. ඒතකොට අපි සතියේ සිහිය තියාගෙන ඉන්නකොට චෛතසිත වැඩ කරනවානේ. අන්න ඒ ස්වභාවය තමයි මනෝ කියලා කියන්නේ. විඥාණයට කියා වැස ගන්න දෙන්නේ නැතුව ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච කියන ඒකට වැහෙන්න දෙන්නේ නැතුව හිත රැක ගන්න හුරු කිරීම තමයි භාවනාවේ මුල්ම අදිය. ඒක තමයි මේ අපි අර මේ කර්මස්ථානයක් අරගෙන ඒකට හිත එකතු කරන්නේ, ඒකට හිත යොදවන්නේ, ඒකට හිත සමාහිත කරවන්නේ. අන්න ඒ නිසා එතකොට මොකද විඥානය අර කොහොමද කාමච්ඡන්දයත් එක පහළ වෙනකොට ව්‍යාපාදයත් එක පහළ වෙනකොට තීන විද්‍ය පහළ වෙනකොට අපි දන්නේ නැතු නින්ද යනවා. තේරුණා? එතකොට සතිය පෙරටු නුණු හැම මොහොතක්ම භවයේ සකස් වෙන කාරණා. මොකද යථාර්ථී අවබෝධයට එන්නේ. නිමිත ධර්මය දන්න කෙනෙක් ඉන්නවා. එයා දකින්නවා ලස්සන මල් පැලයක්. ධර්මය නොදන්න කෙනෙක් ඉන්නවා. එයා දකින්නවා මේ මල් පැලියම. බොහොම ලස්සන. ධර්මයේ දන්න කෙනාට හිතෙනවා ලස්සන කියලා හිත පහළ වෙන්න පුළුවන්. තේරුණා? එයා ඒක විපරිණාමය. මේක මේ මේක ලස්සනයි කියලා අදහසක් මට පහළ වුණේ. ඒ රූපය නිසා, ලද ස්පර්ශය නිසා මේ අදහසක් පහළ වුණා. මේ පහළ වීම වැරදි. ඒ සිහියෙන් ඉන්නවා. එයා සිහියෙන් ඉඳලා හිත විදර්ශනා කරගන්න. දැන් අනිත් කෙනා මොකද කරන්නේ? අරකට බැඳිනවා. ඒක ගැන වර්ණනා කරනවා. ඒක ගැන ಗುಣ කියනවා. පුළුවන් නම් gedara තරම් යනවා. තේරුණා? දැන් අන්නේ හිත සතිය ගිලිහුණා නම් ඒ හැම මොහොතකම අපිව අර නීවරණ ධර්මයන්ගේ වෙලා ගන්න, වසා ගන්න. ඒ නීවරණ ධර්මයන්ට අදාළ අපි යමක් දකිනවනම්, යමක් අහනවනම් ඒ සියල්ලම ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන්. මෙහෙම මෙහෙමත් හිතන්න පුළුවන්. දැන් තාපසවරු භාවනා කරනවා. ඒ සිහියක් නේ වඩා තියෙන. ඒ දිති විඥානය, විඥානය එතකොට කොහොමද ඒක දැන් ඒ අයත් වීරිය කරනවා. තේරුණා? හැබැයි ඒ අයට නෑ මොන ස්වභාවය යථා භූත ඥානය නෑ. යථා භූත ඥානය කිව්වේ දැන් අර විදර්ශනා නුවණ. මොන විදර්ශනා නුවණද? අර අපිට සතියෙන් ඉන්න වෙලාවට දැන් අපිට වේදනාවක් පහළ වෙනවා. තේරුණා? ඒ වේදනාව පහළ වුණාම අපි දන්නවා ඒක වේදනාවක්. හැබැයි සත්ව පුද්ගලයේ නැත කියන අදහසට අපි එනවා. තේරුණා? අරගොල්ලොත් වේදනාව මැඩගෙන සිටිනවා. හැබැයි ඒ සත්ව පුද්ගල අනාත්ම ස්වરૂපයවත් විපරිණාම අනිත්‍ය ස්වરૂපයවත් එහෙම අවබෝධයකින් නෙවෙයි ඒක මැඩගෙන සිටින්නේ. තේරුණා? එතකොට අන්න ඒ නිසා අර අර සිතේ අර නිරෝධ ස්වභාවය ඒ සිතට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි භවය පැනවිලාම තියෙන්නේ. මම කියපු එක තේරුණා? විඥානය නීවරණ වලින් ගන්න විඥානය හැදෙනකොට ඒක නවත්තන එක නේද කරන්න ඕනේ කියලා. ඔව්. ඒක කරන්න අපිට කරන්න ඕනවට ඒක කරන්න නම් බුදුහාමුදුරු කී පාරම යන්න ඕනේ නැතු එකන. අර සමුහ. නැතිවීම නැතිවීම දකින එකෙන්ම විතරමයි ඒක නැති වෙන්නේ. නැතුව අපි නවත්තන්න හදුවට නවත්තන්න කියනකොටම පුද්ගලියෙක් වෙනවනේ. ඒක නවත්තන්න බෑ. ඒක නවත්ින්නවා. මොකක් දියුණු වෙනකොටද? සිහිය දියුණු වෙනකොට. එතකොට අපිට කරන්න පුළුවන් මොකද්ද? සිහිය දියුණු කරන්න. අන්න ඒ සිහිය දියුණු කරන්න ඕනි නිසා තමයි කර්මස්ථාන වඩන්නේ. එක්කෝ සමසත්තිනිස් කර්මස්ථාන තියෙන ශාසනෙ උගන්වලා. එතකොට එක්කෝ සමහර අය කසිනයක් වඩනවා. ඇයි? අර හිත දැන් ආනාපාන සතිය ඕනි ඇයි අපිට? අපිට සතිය දිනු කර ගන්න. මොකද සතිය නැත්නම් අර කැඳිල වසා ගන්න. ඒ චෛතසික උපදින ඔස්සේ මේ සිත කියන්නේ හරි වේගවත් එක. එතකොට සමහර උතුරිය ආලෝක කසිනයක් වඩනවා. ඇයි? ඒ දෙකම තමයි සතිය ඇති කර ගන්න. තේරුණා? එතකොට අපි මුලින් හිමි හිමි හිට පටන් ගන්න කොහොමද? ආස්වාද පාස්වාස කය දකින්න. එහි ඊට පස්සේදී ආස්වාසය ඇති වෙනකොට ඒක දකින්න. දීර්ඝය කියලා දකින්න, කෙටි කියලා දකින්න. එහෙම මනාලිසමේ සිහිය මේකත් එක පිහිටවනවා. ඇයි? සිහිය දිනු වෙනකොට අර අර ටික නෑ. අපි හරියට භාවනාව නම් කළේ අපිට නිදිමත එන්න විදිය නෑ. තේරුණා? අපිට අර නීවරණ ධර්ම පහළ වෙන්න විදිහක් නැහැ. අපි හරියට භාවනාව කරනවා. අපිට නිදිමත එනවා නම්, අපි හිත විසිරලා යනවා නම් අපි දැනගන්න ඕනේ අපි මේ කියපු එකනේ වෙන එකක් කරන්නේ කියලා. එතකොට මේ සිහිය දියුණු කිරීමෙන් කෙනෙකුට යන්න පුළුවන් අකනිටාව දක්වා. තේරුණා? සිහිය දියුණු කිරීමෙන් කොහෙට යන්න දක්වා යන්න පුළුවන්? අකනිටික බ්‍රහ්ම ලෝකයට දක්වාම යන්න පුළුවන් මේ සිහිය දියුණු කිරීම හේතුවෙන්. තේරුණා? දැන් ඒ වුණාට නිරෝධ සති කියන්නේ සිහිය සම්පජඤ්ඤයත් ඕන. තේරුණාද? දැන් සිහි නුවණ ඕන. අර අකනිටා බ්‍රහ්ම ලෝකයට යන කම්ම මේ මිනිස් කෙනෙකුට හිත වඩන්න පුළුවන් මේවායේ යථා ස්වභාවය එලෙසම දැක ගන්න උවමනාවක් නැහැ. මම කියනව තේරෙනවද නම් දන්නේ නැහැ. ඒ යථා ස්වභාවය සම්පූර්ණව මේක මේ විපරිණාමයි මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බුදු කෙනෙක් පහළ වෙලාවනේ දේශනා කරන්නේ. ඒක ඒ විදිහෙම දැනගත්තේ නැතත් මේ හිත සිහිය වඩලා කෙනෙකුට අකනිත්‍රිකාව දක්වා යන්න පුළුවන්. හැබැයි එතනින් ඉතරට පැමිණෙන්න බෑ. ඇයි ඒ? නුවණ තිබුණේ මොන නුවණ? මොන ඥානද? මේ උදයවගේ ඥාන ඒ නිරෝධිය පිණිස හටගන්න ඥානය පහළ වෙන්නේ නැති නිසා. නිරෝධිය පිණිස හටගන්න ඥාන පහළ වෙන්නේ ඒ යථා ස්වභාවය ධර්මයේ යථා ස්වභාවය දකින්න කොටයි. තේරුණා? සන්නසෝ තව වචනකින් කියවද සවන්සගේ ප්‍රුණා දැන් කර. අකනිටා බමුලෝ ඒ අකනිටා යන කල්ම අපි සිහිය දිනු කරන්නේ පුද්ගලෙක් මම කියලා කෙනා කරන්නේ පනවගෙන තමයි. එයාට දැන් අන්න හරි. එයා පනවගෙන කරන්නේ පුද්ගලෙක් ආත්මයක් ඇතයි කියන එකකින් කරන්නේ. මොකද එයා දකින්නේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය. එනිසා සිහිය දිනු කිරීම වටිනවා. අකනිටාව දක්වා යන්න පුළුවන්. හැබැයි අර අනිත්‍ය දුක් අනාත්ම මේ ලක්ෂණ තේරුම් අරගෙන විපරිණාමය මේ ඥානය සති සම්පජඤ්ඤය දියුණු කිරීමෙන් මේ ලෝකයෙන් ඉතරට පැමිණෙන්න පුළුවන් කියලා ලැබෙනවා. ඒක නිසා තමයි අර අපි දන්නවනේ අසිතාපතතුමා බුදු බෝසතාණන් වහන්සේ දැකලා මොකද කළේ? එකතරා අඬනවා. එකතරා නෑ. එතකොට මේ ලෝකයේ අනිත්‍ය දුක් අනාත්මය පිළිබඳව කවුරුත් විස්තර කරන්න තිබුණේ නෑ. හැබැයි යාට හිත දකින්න පුළුවන් අනාගතය අවුරුදු ගානක් දකින්න පුළුවන්. මෙයා බුදු වෙනවා කියලාද දන්නේ? තේරෙන. ඒ දැනගත්තේ කොහොමද? සිහිය දිනු කළා තමයි. අකුසලය දුරු කළා නොව ඈත් කළා. තේරෙන. එහෙම ඈත් කිරීමෙන් අකුසල චෛතසික ඈත් කිරීමෙන් සිහිය දිනු කිරීමෙන් එහෙම අපිට බුදු කෙනෙක් නැති සමයක බුදු කෙනෙක් නැති කාලයක අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාම යන්න පුළුවන්. ඒකෙන් සම්මසර පුත්කලේ කියන ස්වභාවය නැති වෙන්නේ නැහැ. අර විදිහට සිහිය දිනු කරමින් විතරයි. ඔව් සිහිය දිනු කිරීමෙන් විතරයි. අර අනාත්ම ස්වභාවය අවබෝධ වෙන්නේ නැහැ. නොන දැන් ප්‍රශ්නේ තේරෙනවා. තවත් තේරෙන්න තියෙනවා. මට ප්‍රශ්න තිබ්බේ දැන් සක්මන් භාවනා කරද්දී හිත කුයි මනස කුයි දෙකක් දැනෙනවා. චිත්තයි. මම හිතින් කියනවා මේ කාදේවසෝ මේ ආවමිතාව කියලා. ඊට පස්සේ මම දකිනවා මනස තමයි ඒක දෙකක් නෙවෙයි නෝන. ඔව් හිතේ වේගය වැඩි කමට අපිට දෙකක් විදියට මේ දැනෙන්න පුළුවන්. නමුත් ඒ දෙකක් නෙවෙයි නෝ. ඒකම හිත. දැන් අපි රූපයක් බලනවා. බලනකොටමනේ ශබ්දයක් ඇහෙන්නේ. හැබැයි රූපයත් එක්ක චක්කු ප්‍රසාදය උපදින්න ඕනේ. සෝතයත් එක්ක සෝත ප්‍රසාදය උපදින්න ඕනේ. මේ ඒ දෙකත් එක්ක හිත උපදින්න ඕනේ. එහෙම නැත්නම් මම හිතුව ප්‍රභාෂක සිතයි කිවි මේ කෙටු විසිරුණු තවදෙක විදිහට කියලා තමයි තිබුණේ. ප්‍රභාස්වර චිත්තය දකින්න පුළුවන් වෙන්නේ චතුර්ථ ධානයට සමවැදිලා. ඒ ප්‍රභාස්වර හිත තමයි අර ධාන අභිඥාලාභින්. ඒ ප්‍රභාස්වර හිත තමයි නෝන එක එක දිහාවට යොමු කරලා ඒගොල්ලන්ගේ අභිඥා මට්ටම් දියුණු කරගන්න. අර මේක බුදුහාමුදුරු කියන ඒ චතුර්ථ ධානයට සමවැදුනහම තමන්ට කැමතිසේ හිත හසුරවන්න පුළුවන්. ඒ දිහා හැබැයි බුදුහාමුදුරු මේ තුනේම Nirodha කියනවා. මොන තුනේද? විඥානේ, මනෝ විඥානේ, චිත්තේ මේ මේක තුනක් හැටියට දැන් ගන්න එපා කොයිම මොහොතකවත්. මේක ස්වභාවයක්. හිත තුනක් නෙවෙයි. හිත තුනක් කියලා කියන්නේ මේ සිතු විලි තුනක් නෙවෙයි. නමුත් සිත් තුනක් හැටියට ගන්න බෑ. මට දෙන්නේ මේ අපිට ඔය ප්‍රවාස අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරාට මේ ප්‍රවාසවල සිත හැම කියලා අපිට ඒ සිත මේ දැන් ඉන්න අපි තත්ත්වෙන් දකින්න බෑ. නෑ බෑ. අපිට තියෙන්නේ අර මේ වෙන්නේ මොකද කියලා බලන එක විතරයි. ඒකට කවදා හරි දවසක ඒක අපිට ප්‍රවාසවල චිත්තය ඒක අපිට පෙරේ නමුත් ඒක චතුර්ථ ධානයේ වැඩෙනකම් ප්‍රවාසවල හිත දකින්න බෑ. මොකද මේ එතකන් තියෙන මොනවද ප්‍රීතිය ඊට පස්සේ ඒ ඔක්කොම තියෙන උපේක්ෂාව තියෙන. උපේක්ෂාව තියෙන කොහෙද? සිතේ. අන්නේ එන්නෙතෙන්ට ආවහම තමයි අපිට මේ ප්‍රභාස්වර හිත දකින්න පුළුවන්. ඉතින් අර සියලු කෙලෙස් ධර්මියෝ සතියෙන් එක්ක දුරු කරන්න ඕන, එක්ක යට කරන්න ඕන. තේරුණා? එක්ක යට කරන්න ඕන. එක්ක දුරු කරන්න ඕන. දැන් සාසනිය උගන්නන්නේ යට කරන ක්‍රමී නෙවෙයි. මොකද? ඉතිරි නැතිවම තාල වත්තු කතු අනභව කතු හරියට තල් ගහක කරටිය කැඩුවාම ආපහු පැන නොගනින්නාසේ දුරු කිරීමක් තමයි කියන්නේ. ස්වාමීනාසෝගේ ප්‍රශ්නයක් මම ස්වාමීනාසගෙන් ආපහු ඒ ස්වාමීනාසෝ මට කිව්වේ මේ දැන් කුඹුරක ගොවියෙක් කුඹුරක් කොටන්න පුළුවන්, වතුර බඳින්න පුළුවන්, වීහින්න පුළුවන්. නමුත් ඒ ගොයන් ගහ පැලවෙනකොට ඒක ඇදලා අරගෙන වී කරලා ගන්න බෑ. ඒ වගේ විශ්ල නැින්ද කිව්වා මේක දෙන්නේ. ඔව්. ඒක හරි. මේක පිටුවට කරගෙන ගොම බෑ. ඒක වැඩෙන්න ඕනේ කියලා. ඔව් වීරිය අවශ්‍ය නැහැ. ඔව් සංදා සති විරිය සමාධි ප්‍රඥා. අපි ඇතේම කව කියලා විරිය අතහැරියොත් ආයිත් වැටෙන්නේ පරලොවටම තමයි. විරිය ධර්මෝර සිහිය ගිලිහිලා සිහිය ගිලිහෙනකොට සද්ධාව ස්ථීර නැහැ. ඒක තමයි පුහුදුන් ගෙනාට මේ චලනය වෙන සද්ධාවක් තියෙන්නේ. හෙන වෙනවා යාගේ සද්ධාව. ඒ කියන්නේ ඇයි එක එක අරමුණු ගැන මේ ඇහැ අනිත්‍ය බව දන්නවා. අහලා තියෙනවා. හැබැයි රූපේ දැක්කම මතක වෙනවා. කන අනිත්‍ය බව දන්නවා. හැබැයි ශබ්දය ඇහෙනකොට ඒක මතක වෙලා යනවා. මහානාම කියන සූත්‍රයක් තියෙනවා. බුදුහාමුදුරුවනේ ඇවිල්ලා අහනවා මේ මහානාම සාක්‍ය. බුදුහාමුදුරුවනේ මේ මට සමහර වෙලාවට එහෙම ගිලි ගිලිලා යනවා. ඉතින් මේ මොකද ඒකට මට මේ මොහොතේ මැරුණොත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේදී බුදුහාමුදුරුවෝ කියනවා ඔබ යම් කෙනෙක් කාලයක් තිස්සේ වඩනලද සිහිය තියෙනවා නම් මේක මේ අනිත්‍යයි මෙහෙම කියලා එයා උඩු අතර යන විසක යටි අතර යන්නේ නැහැ කියලා උපමාවක් දක්වලා කරපු සූත්‍රයක් තියෙනවා මහා නාම සූත්‍රයක සංයුක්ත නිකාය. හොඳයි. අපි මේ අද තියෙන සූත්‍රය සාකච්ඡා කරමු. මේ උතුම් සූත්‍ර ධර්මය ඔබ අප හැම දිනාගෙම සිතෙහි දියුණුව පිණිස චිත්ත විමුක්තිය පිණිස හේතු වේවා කියලා සාදු. චත්තාරෝ මේ වික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගහාය කතමේ චත්තාරෝ කබලින් කාකාරෝ ආහාරෝ ඕලාරිකෝ වාසුකුමෝවා පස්සෝ දුතියෝ මනෝ සංචේතනා තතියා විඤ්ඤාණං චතුත්තං ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ ආහාරා භූතානං සත්තානං තිතියා සම්භවේසීනං වා අනුගායාති. එතකොට මේ කියපු කාරණාව ගැන ඊයේ විස්තර කළා. මොකක් ගැන? මේ නෝන අද උදේත් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඊයේ කියපු බණ ටික නම් මට ස්වාමීන් වහන්සේට දැන් උගන්වන්නත් පුළුවන්. ඒ තරම් මතකයි කියලා කිව්වා. ඔව්. දැන් මොනවා ගැනද අපි කතා කළේ? ආහාර වර්ග හතරක් තියෙනවා. ඒ ආහාර හතර මොනවද? කම්බලින්කාකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ කම්බලින්කාකාර ආහාර කියලා මේ දැක්කුවා. මේ අපල කන, ඒ වගේම දියර වශයෙන් දුන, ඒ වගේම සුකුම රූප කියලා දැක්කුවා. ඕජා රූප ප්‍රධාන කොටගත්තු මේ සම්භවේසී අපි මව කුසකෙද්දි අනුභව කරන දේවල්. දේවාදී වශයෙන් මේ සත්වයේ පුද්ගලයේ පණවන්න බෑ මේ ආහාර හතර නැතුව. එතකොට සත්වයේ පුද්ගලයේ කියලා කෙනෙක් පණවන්න බෑ මොනව නැතුව? මේ ආහාර වර්ග නැතුව. එතකොට සත්‍ය පුද්ගලයේ මේ භවයක් තුල හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ආහාර හතර නිරෝධන. මොන ආහාර හතරද? මේ ආහාර හතර නැත්නම් සත්‍ය පුද්ගලයේ භවයක් තුල හටගන්නේ නැහැ. එතකොට දැන් අපි හොම් විස්තර කළානේ මේ සූත්‍රයේ විස්තර කළා. මේ හරියට මේ කබලින්කාකාර ආහාර වලින් මේ ශරීරයේ යැපෙනවා. ඒ ශරීරයේ යැපෙන නිසා මොකද වෙන්නේ? ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය ධර්ම ඇතියන. එතකොට ඒකත් මේ ශරීරයේ පවතින නිසා තමයි මේ ඉන්ද්‍රිය ධර්ම පවතින්නේ. ඒ ඉන්ද්‍රිය සලායතනේ තියෙන නිසා තමයි රූප ඇවිල්ලා ගැටෙන්නේ, ශබ්ද ඇවිල්ලා ගැටෙන්නේ, ගඳ සුවඳ ඇවිල්ලා ගැටෙන්නේ, රසයන් ඇවිල්ලා ගැටෙන්නේ, පොර ගන්න ඔක්කොම කරන්නේ. ඒ නිසා එතකොට මෙන්න මේ ශරීරය නැත්නම් මේ ආයතන ටිකට මොකද වෙන්නේ? මේ භවයේ තුල පැවැත්මක් ගිනියන්න බැරි වෙනවා. එහෙනම් මේ ආයතන ටික පවත්වාගෙන යන්න මොකක්ද උවමනා කරන්නේ? මේ භවය තුල හටගත් ආයතන ටික පවත්වාගෙන යන්න සත්‍යයන්ට උවමනා කරනවා කබලිකාකාර ආහාර. එතකොට ඒ ආයතන පැවතීම නිසා මොනවද ඇති වෙන්නේ? ස්පර්ශය නැති වෙනවා. එතකොට ඒ ස්පර්ශ නිසා මොනවද ඇති වෙන්නේ? මනෝ සංචේතන හට ගන්න. වේදනා ඇති වෙනවා, ඒ පටිච්ච සමුප්පන්න. ඒ ස්පර්ශය නැතුව මනෝ සංචේතන දක්වන්න බෑ. සිතුවිලි දක්වන්න බෑ. මනයි ධම්මයි ස්පර්ශ වෙන්නේ නැත්නම් සිතුවිලි දක්වන්න පුළුවන්ද? ඇහැයි රූපයයි කනයි ශබ්දයයි එකිනෙකට තමයි මේක මේ ශබ්දය, මේක මේ රූපය. ඒ වගේ මනයි ධම්මයි එකතු වෙනකොට තමයි දැන් අපි භාවනා කරද්දී දැන් මේකේ සිහිය තියාගන්න ඕන. ඒ වුණාට මනයි ධම්මයි එකතු වෙනවා. එතකොට මනයි ධම්මයි එකතු වෙලා වෙන වෙනේ වගේ හිත ගිනියනවා. එතකොට මේ ස්පර්ශය කබලින්කාකාර ආහාර නිසා මේ ශරීරය පවතිනවා. ඒ ශරීරය පවතින නිසා මොකද වෙන්නේ? ආයතන ටික තියෙනවා. ආයතන ටික තියෙන නිසා තමයි මොකද තියෙන්නේ? ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා මොනවද හටගන්නේ? මනෝ සංචේතන. මනෝ සංචේතන නිසා මොකද මොනවද හටගන්නේ? විඥාන ආහාරය තියෙන විඥානය හට ගන්නවා. එහෙම කියලා පීයේ සාකච්ඡා කළා. බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි මේ ආහාර හතර කුමක් නිදාන කරගෙන ඉන්නවද? නැත්නම් කුමක් නිදාන කරගෙන ඉන්නේ? මොකද නිදාන කරගෙන ඉන්නවා කිව්වේ? කුමක් හේතුවෙන් මේ ආහාර හතර පවතිනවද? මොකක් හරි හේතුවක් තියෙනසයි. මම නූපන්නා මේ ආහාර නැන්නේ. නේද? මම උපන්නේ නැත්නම් භවයක් තුළ ඒ ආහාර නැන්නේ. එතකොට මේ මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. ඒ හේතුව හැටියට භාග්‍යවතුන් වහන්සේ දැක්වුවා තණ්හා නිදාන. නේද? මොකද්ද? තණ්හාව නිදාන කරගෙන තමයි මේ ආහාර හතර තියෙන්නේ. එතකොට එහෙම ගිහිල්ලා අපි පටිච්චසමුප්පාදයේ තණ්හාව, ඊට පස්සේ වේදනාව, ඊට පස්සේ පස්සය, ඊට පස්සේ සලායතන, ඊට පස්සේ නාම රූප, ඊට පස්සේ සංඛාර, නාම රූප, විඥාන, විඥාන, ඊට පස්සේ සංඛාර, ඊට පස්සේ අවිද්‍යාව කියලා දැක්වුවා. අන්න ඒ නිසා තමයි මහණෙනි මම කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කිව්වා. තන අවිද්‍යාව කියලා අපි කතා කළේ මොකක්ද? අන්න මේ ආහාර හතරේ යථා ස්වභාවය දන්නේ. දැන් කකුල රිදෙනකොට එන්නේම මගේ කකුල රිදෙනවා. තේරුණා? එතකොට මේ ආහාරය දැන් නිරෝධයිද? දැන් වේදනාව, දැන් වේදනාව නිසා දැන් මනෝ සංචේතන හට ගන්නවා. දැන් ඒකෙන් අයින් වෙන්න බෑ. ඒක කියන්නේ මොකද්ද? මගේ කකුලමයි රිදෙන්නේ. තේරුණා? එතකොට අන්නේ වගේ. එතකොට ඒ දැන් මෙන්න මේ ආහාර හතරම දැන් අපිට දැන් කෙනෙක් සක්මන් කරගෙන යනවා. සක්මන් කරගෙන යනකොට දැන් හේවනි සක්මන් කරන්නේ. දැන් පියවර ඉවර කරන්න කලින් අවුව වැටෙනවා. එහෙම වුණාම මම බලාගෙන ඉන්න කට්ටිය සක්මන් කරනකොට දැන් එතකොට අර ටිකේ සක්මන් කරන්නේ නැහැ. ඒ පියවර ඉවර කළා නැහැ තාම. අතනින් හැරිලා ආපස්සට එනවා සක්මන්. දැන් සිහියෙන් දෙක කලි නැහැ. දැන් සිහියෙන් නම් අර කට්ටිය ගැටෙන්න බෑ. මගේ ශරීරයට දැන් අවුව වැටෙනවා. තේරුණා? ඒක පුද්ගල සංඥාව. එයා දන්නේත් නැහැ ඒක පහළ වෙනවා. එතකොට ඒ හරි සක්මන් කරන්න හොඳ නැහැ මේක. හැබැයි පියවර ඉවර කළෙන්න පුළුවන්. තේරුණ ආරම්භ කළ පියවර ඉවර කළා එයාට එන්න පුළුවන් සිහියෙන් නුවණින්. හැබැයි තමන් මම ඉතින් බලාගෙන ඉන්න කට්ටිය සක්මන් කරනකොට මම ඉතින් ජනේලින් ගිහිල්ලා බලනවා, එළියට ගිහිල්ලා බලනවා. එහෙනම් සක්මන් කරගෙන යනවා. දැන් අවුව වැටෙනවා. දැන් ඉස්සෙල්ලා ගියා සක්මනේ. දැන් එනකොට අවුව වැටුණා. දැන් අවුව වැටුණ දැන් එතනින් හැරුණා. ආපහු අනිත් පැත්තට. දැන් මේ මොකක් එක්කද ගැටෙන්නේ? දැන් මම කියන එක අල්ලගෙන මගේ ශරීරයත් අල්ලගෙන ඊට පස්සේදී මේ දැන් ඒකත් එක්ක ගැටෙනවා. මොකක්ද මේ මොකක්වත් ස්වභාවය කියන්නේ? මේ අවුව කියන්නේ ස්වභාවයක් නේ. ඒ ස්වභාවයත් එක්ක ගැටෙනවා. තේරුණා? ඇයි මේ මොකක්ම දන්න කම නිසාද? මෙන්න මේ ආයතන හතර මේ ආහාර හතර දන්නේ නැති නිසා. ස්පර්ශය දැනනකොට එයා හිතුවා නම් මේක ආහාරයක්. මේක ගැන පහළ වෙන සිතුවිල්ලත් ආහාරයක්. නේ? දැන් සක්මන් කරනකොට සක්මන් මළුවේ පියවර තියෙනවා. අඩි එක එක කෙනා ගියා අඩි එක එක කෙනා ගිය විදිහට. දැන් ඔබ ගැන අරමුණු කරන්න ගියොත් මොකද වෙන්නේ? අරමුණු ආවොත් එහෙම. එයා දැනගන්න ඕන මෙන්න මේ ආහාරය. එතකොට ඒ විදිහට දැන් එතකොට අන්න එහෙම ඒ මනෝ සංචේතන පහළ වෙනවා. දැන් ඒක දැක්කනේ අරමුණු වුණානේ. සිහිය ගිලිහුණා. පියවරෙන් අයින් වුණා. අරකට හිත ගියා. මනෝ සංචේතන පහළ වෙනවා. දැන් ඒක මගේ නෙවෙයි කියලා වඩා ගන්න බෑ. දැන් සිහිය පිහිටවගෙන අපි දැන් මේ උත්සාහ කරන කෙනාට පුළුවන්. දැන් තේරෙනවද? දැන් බැරි වුණොත් එහෙම අරගෙනම හිත හිතায়. දැන් අපි ඇවිදින එකත් කෙරෙනවා. හැබැයි හිත ක්‍රියාත්මක වෙලා තියෙන අරගෙන. ඒක නිසා භාවනා කරද්දී අවය, වැස්සය, පින්නය ඉවෙන් ප්‍රවිසම් වෙන්න ඕන. හැබැයි භාවනාවට සිහියෙන් පියවරක් තිබුවනම් ඒක ඉවර කළ මිසක ඉන්න බෑ. එහෙනම් ඒකට අදිෂ්ඨානය බිඳිලා යනවා. එතකොට ඒක ලාමක වෙනවා. ඒක පුරුද්දක් වෙනවා. ඒක සිත දිනුවට බාධාවක් වෙනවා. අදිෂ්ඨානයක් නැති වෙලා යනවා. ආ ඉන්සාව වට නම් ලියෙම ඉන්න පුළුවන්. ආ හොඳයි. එතකොට මෙන්න මේ ආහාර හතර තියෙනවා. ඒ ආහාර හතර මොකකින්ද හටගත්තේ? තණ්හාවෙන් තමයි ප්‍රභවය වුනේ. තණ්හාව නිධානයෙන් තමයි, තණ්හාව නිධාන කරගෙන තමයි මේවා ප්‍රභවය වුනේ හටගත්තේ. එතකොට තණ්හාව කුමක් නිධානය කරගෙනද? වේදනාව නිධාන කරගෙන පවතින කියලා මොමුදුව. එතකොට අවිද්‍යාව කියලා කිව්වේ මෙන්න මේ ආහාර හතරේ කෙනෙක් දන්නේ නැහැ තියෙන යථා ස්වභාවය. අන්න විපරිණාමය. එහි තියෙන අනිත්‍ය භාවය, එහි තියෙන දුක් ස්වභාවය, එහි තියෙන අනාත්ම ස්වභාවය දන්නේ නැහැ. තේරුණා? අපි මේ දැනගත්තත් ඒක දැනගැනීමක් විතරයි. ඒක පිළිසිඳ අවබෝධ කරගන්න. මොන මොන මොනවද අවබෝධ කරගන්න? වෙනස්. මේ ආහාර හතරෙහි යථා ස්වභාවය. ඒක අවබෝධ කරගන්න. ඒ නිසා තමයි අවිද්‍යාව පහළ වෙන්නේ. ස්පර්ශය දැන් කබලිකාකාර ආහාරේ මෑ කරල් වශයෙන් ගන්නෙ, බොංචි වශයෙන් ගන්නෙ, මේ ඔක්කොම එකක් කියලා දැක්කන. ඒ කියන්නේ සුද්ධාෂ්ටක ගොඩක්නේ. මේක මේ හරියට කිහෙල් ගහ වැටෙනකොට ගහපු මුක්කුවක් වගේ මේ ආහාර ටික. අපිට වටින්නේ කිහෙල් ගහ, කිහෙල් කැනද මුක්කුවද? කිහෙල් කැන හැදෙනකොට බර වෙනවා. බර වුණාම බර වුණොත් මොකද කරන්නේ කියලා? මුක්කුවක් ගන්න. දැන් මුක්කුවද වටින්නේ කිහෙල් කැන ගහද වටින්නේ? කැනයි වටින්නේ. ගහත් ගහත් කපලයින් කළා නේ. ඔව්. ඒ වගේ මේ මේ ආහාරයෙන් නිසා මෙන්න මේක නොවැටි පවතිනවා. ඒ නොවැටි පැවතීම නිසා මට ඵලයක් ලිරා ගන්න උනවා. ඒක නිසාවෙන් මේ ආහාරය ශරීරයට දාන මොකද්ද ඵලය? චිත්ත විමුක්තිය. එතකොට හැම මොහොතකම ආහාරය ගන්නකොට උච්චාර පස්සව කම්මේන වැසිකිලි ගැසිකිලි කරන වෙලාවට සිහිය තොර කරගන්න ආකාරය හැම වෙලාවෙම තියාගන්න බැරි වුණත් මොහොතක් හරි මේ ආහාර ගන්න වෙලාවට අපි සිහිපත් කරන්න ඕන. ඒ හැම පුළුවන් හැම වෙලාවකම එහි තියෙන අනිත්‍ය භාවය, එහි තියෙන විපරිණාම ස්වභාවය සිහිපත් කරන්න ඕනේ. යථා ස්වභාවය හැම මොහොතකම අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. රාග හිතක්, ලෝභ හිතක්, දේශ හිතක් මේ පහළ වෙනකොටම එතකොටම දැනගන්න ඕන මොකද්ද? මම මේ ධර්මයේ යථා ස්වභාවය නොදන්නා කමින්මයි මේ ස්වභාවය පහළ වුනේ කියලා. හොඳයි. එතකොට මෙන්න මෙහිම දේශනා කළා මේ බුදුහාමුදුරෝ මහා මේ උපදින් ඉන්න සත්‍යයන්ටත් ඉපදුනා වූ සත්‍යයන්ටත් මෙන්න මේ ආහාර හතර මොකද්ද? ආහාර හතර උපකාරී වෙනවා. මොකක් නිසා? අනුග්‍රහයක් වෙනවා. මොකටද? සසර භවය තුල පැවැත්මට. භවය තුල පවතින මේ මනුස්ස භවයේ පවතින අපිට මේ ආහාර හේතුවක් වෙනවා. ඒක නැති වුණොත් එහෙම. එතකොට ඒවං බුත්තේ ආයස්මා මෝලිය පග්ගුන්නෝ භගවන්තං ඊතදෝච. මෙහෙම කිව්වහම භාග්‍යවතුන් වහන්සේට මේ මෝලිය පග්ගුන්න කියන සාමින් වහන්සේ මෙහෙම කියනවා. කෝනුකෝ භන්තේ විඤ්ඤාණාහාරං ආහාරෝ තීති. සාමීනි භාග්‍යවතුන් වහන්සේ කවරෙකු විසින් මේ හොඳට උගුර ගන්න. කවරෙකු විසින් කෝණුකෝ භන්තේ විඤ්ඤාණාහාරං ආහාරෝ තීති. කවරෙකු විසින් මේ විඤ්ඤාණ ආහාරය ගනු ලබනවද? මොකක්ද අහන්නේ? මේ මොළියේ පගුන් හඳුරහනවා. සාමිනි කවුද මේ විඤ්ඤාණ ආහාරය ගන්නේ? නෝ කල්ලෝ පඤ්ඤ හෝති භගව අවෝච. භාග්‍යවතුන් වහන්සේ කියනවා ප්‍රශ්නය යුක්ත වෙන්නේ නැහැ, සුදුසු වෙන්නේ නැහැ. ඒ සුදුසු වෙන්නේ හොඳට හිතන්න. හොඳට හිතන්න ඒ සුදුසු වෙන්නේ නැත්. දැන් අර සාමින්වහන්සේ ඇහුවේ මොකද්ද? කවරෙකු විසින් විඥාණය ආහාරයට ගන්නවද? එතකොට සාමින්වහන්සේ කියනවා ප්‍රශ්නය යුක්ත වෙන්නේ නැහැ. නොකල්ලෝ සුදුසු වෙන්නේ නැහැ. ඇයි? ඇයි? කවරෙකු විසින්? ඒ කියන්නේ මොකද්ද? එතකොට සත්‍යයක් ඉන්නවා. තේරෙනවද? ඒ නිසා බුදුහාරෝ කියනවා ප්‍රශ්නය යුක්ත නැහැ. ප්‍රශ්නය සුදුසු නැහැ. අවෝච. භාග්‍යවතුන් වහන්සේ කියන නොකල්ලෝ පඤ්ඤෝති භගව අවෝච. භාග්‍යවතුන් වහන්සේ කියන මේ ප්‍රශ්නය සුදුසු වෙන්නේ නැහැ. ආහාරෝ ආහාරේ තීති අහං න වදාමි. මම ආහාරය ගන්න කෙනෙක් සත්වයේ පුද්ගලයෙක් දේශනා කරන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඇහුවට වැඩක් නැහැ. කවුද සාමීනි විඥාණය ආහාරයට ගන්න කියලා. ඊට පස්සේ කියනවා ආහාරේ තීති චාහං වදෙයං తత్రස්ස කල්ලෝ පඤ්ඤෝ කෝණුකෝ බන්තේ ආහාරෝ තීති ඒ ආහාරෝ තීති ඒවං චාහං න වදාමි ඒවමං අවදන්න අවදන්තං යෝ ඒවං කුච්චේය. මෙතන කියනවා ආහාරෝ තීති චාහං වදෙය తత్రස්ස කල්ලෝ පඤ්ඤෝ කෝණුකෝ බන්තේ. දැන් මම කිව්වොත් එහෙම විඥානීය ආහාරයට ගන්න කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා, කවුද ආහාරයට ගන්න? තේරුණාද? ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඒවම් වදාමි. මම එහෙම කියන්නේ නෑ. හැබැයි ඒවම් මං අවදා මම එහෙම නොකිව්වත් කෙනෙකුට මෙහෙම අහන්න පුළුවන්. කොහොමද? කිස්සුනුකෝ බන්තේ විඤ්ඤාණාහාරෝති ඒස කල්ලෝ පඤ්ඤෝ తత్ర කල්ලං ව්‍යාකරණං විඤ්ඤාණාහාරෝ ආයතින් පුනබ්බව නිබ්බත්තියා පච්චයෝ. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් මොකද්ද? ආහාරයට කින්නුකෝ බන්තේ විඤ්ඤාණාහාර කුමක් පත්‍ය කරගෙන මේ විඤ්ඤාණය කුමක් පත්‍යෙන් මේ විඤ්ඤාණාහාරය තියනවද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම කියලා කියනවා ඒක සුදුසුයි එහෙම ඇහිම. කුමක් හේතුවෙන් මේ විඤ්ඤාණය පැවතෙනවද කියලා ඇහිම සුදුසු. එතන පුද්ගලෙක් ඉන්නවද? එතන පුද්ගලෙ නෑ. එතන සත්වේ නෑ. එහෙනම් කුමක් හේතුවෙන් මේ විඤ්ඤාණය ආහාරය විඤ්ඤාණය පවතිනවද කියලා විඤ්ඤාණ ආහාරය පවතිනවද කියලා ඇසීම සුදුසුයි. తత్ర కల్యం వ్యాకరణ ఏక హి మహీమ సుదుసు ఏసో కల్లోపన్యో హి మసీమ హి ప్రశ్న కరీమ సుదుసు ఇదు భాగ్యవతు నహన్సే ఉత్తర దెనవా తత్ర కల్లం వ్యాకరణం విజ్ఞాన ఆహారో ఆయతిన్ పునబ్భవ నిబ్బత్య మే విజ్ఞాన ఆహారయ అన్న విజ్ఞాన ఆహారయ මොකටද හේතු වෙන්නේ? පුනබ්බව නිබ්බත්තිය. හරියට ධම්ම කියනවා මේ විඥාණය ගැන බය ඇති කර ගන්නවා. එයි මේ විඥානය තමයි ඒ ඒ භවයන්ට විසික් කරන්නේ. විසික් කරනවා කියලා කිව්වේ. ඔව් විඥානය තමයි භවය තුල උපදවන්නේ. තේරුණා? ඒ නිසා විඥා අර මඤ්ඤුක දැන්න විසික් කරාම පැලවෙනවනේ. පස හොඳනම් ඒ පසට ගැලපෙනවනේ. අන්න ඒ වගේ මේ විඥානය ඒ සුදුසු තැන ගිහින් ඒ භවය තුල රැඳෙනවා. වැටුණාම එතකොට తత్ర කල්ලම් ව්‍යාකර විඥාන ආහාරෝ ආයතින් පුනබ්බව නිබ්බත්‍ය පච්චයෝ. මොකද්ද මේ විඥාන ආහාරය කුමකටද පත්‍ය වෙන්නේ? නැවත භවයක පුනබ්බව නිබ්බත්‍ය. නැවත භවයක හට ගැනීමට ඉපදීමට හේතු වෙනවා. తస్మిన్ భూతే సతి సలాయతన. එහෙම භූතේ එහෙම ඉපදුනහම මොකද වෙන්නේ? සති කියනවා තිබෙනවා සලායතන ආයතන පහළ වෙනවා. සලායතන පච්චයා පස්සෝති. සලායතනේ නිසා මොකද ඇති වෙන්නේ? ස්පර්ශය ඇති වෙනවා. తත්‍ර කල්යම් කල්යම් ව්‍යාකරණ මෙන්න මෙහෙම විසඳීම තමයි සුදුසු. දැන් මේ ස්වාමීන් වහන්සේ කියලා ඇවි මොකද්ද? දැන් භාග්‍යවතුන් වහන්සේ අර ආහාර හතර ගැන කිව්වහම මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ආවා. මොකක්ද මේ විඥාන ආහාරයේ අවසානෙටම තියෙන්නේ? කබලින්කාකාර ආහාර, මන පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එතන මේ ස්වාමීන් වහන්සේට ආවා මේ අවසානික ගැන ප්‍රශ්නයක්. මොකද්ද? කවුද මේ විඥාන ආහාරය ගන්නෙ? බුදුහාමුදුරුවෝ ප්‍රශ්නේ යුක්ත නැහැ. එතකොට එහෙම කියලා එහෙම ඒ ස්වාමීන් වහන්සේ කියනවා හොඳයි ස්වාමීන් වහන්සේ මම එහෙම කියන්නේ නැහැ. කොහොමද කියන්නේ නැත්තේ? මේ ආහාර විඥාණය ආහාරයට ගන්න කෙනෙක් ඉන්නවා කියලා පැනවෙනවා. ඒ නිසා මම කවරෙකු මේ විඥාන ආහාරය ආහාරයට ගන්නවද කියලා ඇහුවොත් මම ඒකට එහෙම පනවන්නේ නැහැ. හැබැයි කෙනෙකුට අහන්න පුළුවන් කුමක් හේතුවෙන් මේ විඥාණය විඥාන ආහාරයේ පවතිනවා කියන එක. එතකොට බුදුහාමුදුරු කියන මෙන්න මෙහිම විසඳීම සුදුසුයි. මේ විඥාන ආහාරය නිසා මොකක්ද ඇති වෙන්නේ? පුනබ්භවය පැනවෙනවා. පුනබ්භවය පැන වුණාම මොකද වෙන්නේ? සලායතන පහළ වෙනවා. සලායතන පහළ වෙනකොට මොකද වෙන්නේ? ස්පර්ශය ඇති වෙනවා. පේනවනේ මේක එක එක එක චක්‍රයක් කියන්නේ. අන්න ඒ විදිහට විසඳීම සුදුසුයි කියලා කියනවා. ඊළඟට අහනවා කෝණුකෝ බන්තේ පුසතිති නොකල්ලෝ පඤ්ඤෝති භගවා වෝච. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ස්පර්ශය දැන් ස්පර්ශය නොකල්ලෝ පඤ්ඤෝති භගවා වෝච. දැන් කෝණු කවුද මේක ස්පර්ශය ලබන්නේ කියලා අහුවොත් එහෙම ඒක යුක්ත වෙන්නේ නැහැ කියලා දැන් බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කළා. නේ ඒ නිසා ඒක යුක්ත වෙන්නේ නැහැ. ඒ වුණත් පුසති අහං නවදාමි මම එහෙම කියන්නේ නැහැ. මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ. පුසතිති චාහං වදෙයං తත්‍රස්ස කල්ලෝ පඤ්ඤෝ කෝණුකෝ බන්තේ පුසතිති එවං චාහං නවදාමි එවං මං අවදත්තං අවදන්තං යෝ එවං පුච්චේය කිම් පච්චයානුකෝ බන්තේ පස්සෝති. කුමක් පත්තේන් කුමක් හේතුවෙන් කුමක් පත්තේන් මේ මොකක්ද ස්පර්ශය පවතිනවද ස්පර්ශයේ කුමක් පත්තේන් තිබෙනවද කියලා. ඒසෝ කල්ලෝ පඤ්ඤෝ ඒක යුක්තයි. කුමක් හේතුවෙන් මේ ස්පර්ශය පවතිනවද කියලා හුත් එහෙම ඒක සුදුසුයි. එහෙම අහන්න පුළුවන් නේද? කවුරු ස්පර්ශය ලැබනවද කියලා අහන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම සත්‍යයක් පැනවෙනවා, පුද්ගලයෙක් පැනවෙනවා. එහෙම මම දේශනා කරන්නෙත් නැහැ. එහෙ ඒ වුණාට කෙනෙකුට අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කොහොමද? කුමක් හේතුවෙන් මේ ස්පර්ශය පවතිනවද? ඒසෝ කල්ලෝ පඤ්ඤෝ తත්‍ර කල්යම් ව්‍යාකරණ සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා. එහෙම කවුරු හරි අහුවොත් මෙන්න මෙහෙම විසඳීම තමයි සුදුසු. කොහොමද? පස්සේ නිසා ඇති වෙනවා මොකද්ද? පස්ස පච්ච සලායතන පච්චය පසු. දැන් සලායතනේ නිසා මොකද්ද ඇති වුණු? පස්සේ නිසා මොකද්ද ඇති වෙන්නේ? වේදනාව හට ගන්නවා කියලා මේ විදිහට විසඳීම තමයි සුදුසු. ඒ කියන්නේ මොකද්ද මේ පටිච්ච සමුප්පාද කියන්නේ? මමද? මේ පටිච්ච සමුප්පාදයේ කියන්නේ මොකක්ද එහෙනම්? අනාත්මය. පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්නේ නැතුව අනාත්මය මම නෙවෙයි කියන කොච්චර කිව්වත් මමම තමයි කියලා දෙන්නේ. මේක නිසා මේක වෙනවා කියලා හිතනවා ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්මින් අසති ඉදන් හෝති. මේ ඇතිකල්හි මේක තියෙනවා. මේක නැති වුණාම මේක හේතු නැහැනේ. අන්න ඒක නිසා තමයි මේ ධර්මය ඇත නැත න්‍යායට වැටෙන්නේ නැත්තේ. තේරුණා? මට අපත තියෙනවා. මම මේ උදාහරණ මම සමහර වෙලාවට ගන්න. දැන් මම උඩට ගිහිල්ලා එනවා. මේ මට අත නැහැ. මම අහනවා කෝ මහත්තයා මෙතන දින වටාපද දැන් මෙතන නෙමෙයි බලනවා බැලුවා නෑ ඒතකොට කට්ටිය මොකද කියන්නේ සාමින් හන්ස වටාපත නෑ නේ මෙතන තේරුණා දැන් නැත්ති මොකද්ද තිබෙච්ච වටාපත කියන්නේ තිබුණු එක දැන් නැත්ති මොකද්ද තිබුණු එක නෑ අපේ දහමේ තිබුණු එකක් ගැන කතා කරන්නේ නෑ ඒ නිසා නැති වෙන්නේ හෙපො නෑ ඒක නිසා ඇත්ත නැත කියන දෙකටම වැටෙන්නේ නෑ මේ දහම තේරුණා සම්මනා උත්තරේ අරපි ඉදපතගෙන මේ උපද පඤ්ඤාදී වය පඤ්ඤාදී තිතං තිතස්ස අඤ්ඤතත්ත තිතස්ස කියන වචනේ උතන තිතස්ස දැන් අඤ්ඤ අඤ්ඤතා භාවයටපත් වෙනවනේ ආ එතකොට අපිනුත් තියනවා කියලා බාරගත්තොත් තමයි ඒක අඤ්ඤතා භාවයකට පත් වෙන්නේ. ඔව් ඒක හරි. ඒ සිත තිතස්ස දැන් අවබෝධයට පේන්නේ ඇතිවීමක් සහ නැතිවීමක් විතර. පළවෙනිටම කියන්නේ ඥානවල උදයවේ ඥානය කියලා. ඔව් ඒ කියන්නේ ඇතිවීමක් සහ නැතිවීමක් තමයි කන වෙන්නේ. පේන්නේ. බුදුහාමුදුරුවෝ මම පැවැත්ම වර්ණනා කරන්නෙම නැහැ කියලා. බුදුහාමුදුරු පිනකවත් පැවැත්ම වර්ණනා කරන්නේ නැහැ. කුසලයකවත් පැවැත්ම නෙවෙයි උන්වහන්සේ වර්ණනා කරන්නේ. මොකද වර්ධනය සහ මේ බැයවීම නැතිවීම ෂේවීම තමයි උන්වහන්සේ කියන්නේ. ඒ වගේම තමයි මේ මේ සිල් හිත ගත්තත් දැන් ඇතිවීමක් පේනවා නැතිවීමක් පේනවා. ඒ ඇතිවීමක් තියෙනවා නම් නැතිවීමක් තියෙනවා නම් දැන් ඇතිවීමකුත් තියෙනවා නැතිවීමකුත් තියෙනවා නම් ඒ අතර පැවැත්මක් තියෙනවා. හැබැයි පැවැත්ම දැන් අපි මගේ කියන ස්වභාවයෙන් අරන් ඉන්නේ. කෙනෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට. හැබැයි ඒක කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි ස්වභාවයක්. ධර්ම ස්වභාවය. බාන්න මහත්ය කවුද මාරය කියලා. එතකොට ඊළඟට අහනවා කෝණුකෝ බන්තේ වේද වේදී යන්ති වේදියතිති කෝණුකෝ බන්තේ වේදියතිති නොකල්ලෝ පඤ්ඤෝති භගවා අවෝච වේදියතිති අහං න වදාමි වේදියතිති චාහං වදෙයන් తත්‍රස්ස කල්ලෝ පඤ්ඤෝ කෝණුකෝ බන්තේ වේදියතිති එවං චාහං න වදාමි. දැන් මේ වේදනාව දැන් වේදනාව තියෙන්නේ මොකක් හේතුවෙන්ද? පස්සපච්චය පරිස්පර්ශය හේතුනේ. සිහියෙන් අහන්න ඕනේ මේ ටික. ඒතකොට පස්සපස්පර්ශය නිසා තමයි මොකක්ද තියෙන්නේ? පස්සපච්චය වේදනාව. ඒතකොට කෙනෙකුට අහන්න පුළුවන් මම දැන් භාග්‍යවතුන් වහන්සේ මම කියන්නේ නැහැ මේ කවුද වේදනාව විඳින්නේ කියලා ඇහුව මම අහන්නේ නැහැ. ඇයි ඒ? භාග්‍යවතුන් වහන්සේ ඒක යුක්ත නොවේ කියලා කිව්වා. නමුත් කෙනෙකුට අහන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ ඒවම් මං අවදත්තං යෝ ඒවම් පුච්චෙය කිම්පච්චයානුකෝ බන්තේ වේදනානි වේදනාති ඒස කල්ලෝ පඤ්ඤෝ తත්‍ර කල්ලම් ව්‍යාකරණං පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හාති. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ස්වාමීන් වහන්ස භාග්‍යවතුන් වහන්ස මේ වේදනාව කුමක් හටගන්නේ කියලා. කුමක් වේදනාව කිම් පච්චය කුමක් පත්‍ය කරගෙනද කෝන් භන්තේ වේදනානි ඒසෝ කල්ලෝ. කෙනෙකුට අහන්න පුළුවන් මේ වේදනාව කුමක් හේතුවෙන් පවතින කුමක් පත්‍ය කරගෙන පවතිනවද කියලා අහන්න පුළුවන් නේද? తත්‍ර කල්ලම් ව්‍යාකරණ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හාති. එහෙම අහුවොත් මෙන්න මෙහෙම විසඳීම සුදුසු. කොහොමද? පස්සපච්චය වේදනා මොකක් නිසාද වේදනාව ඇති වෙන්නේ? ස්පර්ශය නිසා. දැන් වේදනා වේදනා පච්චය තණ්හා. ඒතකොට වේදනාවේ මොකක්ද ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. දැන් මේ කෙනෙක් ඉන්නවද? නෑ. දැන් හිතන්නකෝ මේ දැන් භාවනා කරනකොට දැනෙන සමහර වෙලාවට කසනවා, මූණ කසනවා, අත කසනවා. දැන් හිත ඒ වෙලාවට දැනෙනවා ශරීරයට දැන් මූලික අවස්ථාවල තියෙන ඒවා. එතකොට දැන් අපිට හිතෙන්නේම දැන් හිත එතනට අවධානය යොමු කරලා එමින් මගේ මේ වේදනාව තුළ මම නැහැ. මේ වේදනාව මේ හේතුවක් ඵලයක් නිසා හටගත්තු එකක්. මෙහි මම ඇතයි කියලා දැකීම සුදුසු නැහැ, යුක්ත නැහැ. ඒක කර්මස්ථානයෙන් පිට ගියා වෙනවා. ඉතින් ඒ නිසා සිහිය පවත්වන ඒත් හරි කහන්නා හිතෙන්නේ. හැබැයි අපි පුළුවන් තරම් වීරය කරන මොකටද? ඒකෙන් මිදෙන්න. ඒ ටිකක් වෙලා යනකොට ඒක උපරිම මට්ටමකට එනවා. ඇවිල්ලා ඉන්නම බැරි ස්වභාවයක් එනවා. හැබැයි ඒක අපි ඒක සතියෙන් ඒක දිහා ඒක පරිහරණය කළොත් සිහියෙන් ඒ දිහා බලාගෙන හිටියොත් ඒකේ අනාත්ම ස්වභාවය දැක්කොත් ඒ හිත හුරු වෙනවා අර අනාත්ම ස්වභාවය පිළිගන්න. එතකොට අර වේදනාව තිබිලා නැති වෙනවද දන්නේ නැහැ, තියෙනවද කියලා දන්නේ නැහැ. මේ වේදනාව ගැන සංඥාවක් නැති වෙලා යනවා, අදහස නැති වෙලා යනවා. නිසා මේ පුළුවන් තරම් එක ඉරියව්වක් මොකක් හරි කමක් නැහැ, තමන්ට පහසු විදිහට වාඩි වෙන්න. වාඩි වෙලා ඉරියව්වක් තියාගන්න. ඒ ඉරියව්ව පවත්න ඒ ඉරියව්ව වෙනස් කර නිතරම වෙනස් කරොත් එහෙම සිහිය බිඳෙනවා. පුළුවන් තරම් පුළුවන් වෙලාවක් පවත්තන්න. වෙනස් කරනවා නම් ඒක වෙනස් කරන්නෙත් මේක දැනගෙන. මේක මගේ කකුල නිසා නොව මේ ආබාධය මගේ සමාධියට බාධාවක්. ඒ නිසා ඒ හේතුවෙන් මේක ටිකක් බුරුල් කරනවා කියලා දැන කරන්න ඕන. තේරුණා? දැන් ඕව වැඩෙනවා නම් දවස් 10ක් විතර අපි එහෙ මෙහෙ යන්නේ නැතුව එක දිගට අපිට භාවනා කරන්න පුළුවන් නම් මේ යන එන කන බුණ හැම වෙලාවෙදිම අපිට සිහිය පිහිටවන්න පුළුවන්. දැන් අර ගෙදරත් යනවා, අපහු ගිහිල්ලත් එනවා. එතකොට මේක ටිකක් අමාරුයි. එතකොට අපිට අර මේ දන්වල දද්දිවත් දැන් අපි භාවනා කරනකොට දන්වල දද්දි අපි එක පිටක් හපන ගිලල මිස කණිත් පිට අනන්නේ නැහැ. තේරුණා? දැන් ඔහු පුරුදු නැතුව දරන්නත් බෑ. මොකද මේක හැපෙනකොට දන්නේ නැතුව මේකෙම අනනවා. ඉතින් මේ විදිහට පුරුදු කරන්න අපිට මේ ඉතින් අපහසුයි. කාලය ගියමින් අපිට පහසු ඉඩකට ලැබුණා. අපි ඉතින් පුළුවන් විදිහට මේක කරමු. ඉතින් මේ විදිහට මේ හැම වෙලාවකම අපි සිහිය පවත්තන්න පුරුදු කරනවා. මේ ආහාර ගද්දිද යන එන ගන්න මේ විදිහට උඩට දවස් 10ක්වත් එහෙම කරනොත් මේ සිහිය හොඳට තේරෙනවා. මෙන්න මේ සිල්ගන්න දවසට කට්ටිය ඔක්කොම කරනවා. දැන්වත් ඒක මම කරනවා. හොඳයි. එතකොට එතකොට කෝනුකෝ බන්තේ තන්නා තන්හිය තීති නොකල්ලෝ පඤ්ඤෝති භගවා අවෝච තන්හිය තීති අහං වදාමි තන්හිය තීති චාහං වදෙයං తත්‍රස්ස කල්ලෝ පඤ්ඤෝ කෝනුකෝ බන්තේ තන්හිය තීති එවං චාහං නොදන්න වදාමි. ඒ ටික තේරෙනවා මං හිතන්නේ. මේ තණ්හාව මම කවුරු විසින් මේ තණ්හාව පවත්නවද කියලා මම අහන්නේ නැහැ. ඒ මොකද එහෙම අහුවොත් මොකද වෙන්නේ? කවරෙකු විසින් මේ තණ්හාව ගෙන යනවද කියන ප්‍රශ්නයක් එනවා. තේරෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා මම එහෙම අහන්නේ. ඒ වුණත් ස්වාමින් වහන්සේ ඒවං චාහන්න වදාමි මම එහෙම කියන්නේ නැහැ. ඒවං මං අවදත්තං මම එහෙම නොකිව්වත්. යෝ ඒවං පුච්චිය කෙනෙකුට මේ මහන්න පුළුවන් කොහොමද? කිම් පච්චයානුකෝ බන්තේ තණ්හාති. පස්ස කල්ලෝ පඤ්ඤෝ తත්‍ර කල්ලං වේයාකරණං වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චා උපාදානන්ති. එතකොට මම කෙනෙකුට අහන්න පුළුවන් මේ කුමක් හේතුවෙන් මොකක් තියෙනවද? ආ තණ්හාව කුමක් හේතුවෙන් තියෙනවද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරු බලන්නේ නැත්නම් තමයි වටින්නේ. පටිච්ච සමුප්පාදයෙන් තේරෙන මෙතන තේරෙන උට මොකද්ද? පස්ස කල්ලෝ පඤ්ඤා తත්‍ර කල්ලම් ව්‍යාකරණං වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානන්ති ති. එතකොට වේදනාව නිසා මොකද්ද පවතින්නේ? තණ්හාව. තණ්හාව හේතුවෙන් මොකද්ද පවතින්නේ? උපාදානය. උපාදානය කියන්නේ මොකක්ද? මොකක්ද අල්ලාගෙන අල්ලා ගැනීම කියනකොටම කෙනෙක් පැනවිලා නේද? ආ එන්නේනම් මේ දැනෙන වේදනාවල් තියෙනවා. තේරුණාද? එතකොට ඒව අපි මොකද කරන්නේ? අල්ලා ගන්නවා. තේරුණා? ඒ අල්ලා ගන්නවා කියනකොටම ඒ අල්ලගත්තේ මොකද්ද? තණ්හාව තමයි අල්ලගත්තේ. එතකොට මම තණ්හාව අල්ලේ. ඒ කියන්නේ මම ඒතකොට තණ්හාව උපාදාන කරනකොට මම කියලා පැනවෙනවා. තේරුණ මගේ කියලා හිතෙනවා. කකුල මගේමයි හිතෙන්නේ. ඒක අපි දන්නවා. මේක මේ සුද්දාෂ්ඨ වලින් හැදිලා ඒක විපරිණාමයට පත් වෙනවා. අපි අහලා තියෙනවා. අපි බණ පොත්වල කියලා ඒ වුණාට හරියන්නේ නැහැ. මේක මගේම කියලා හිතෙනවා. තේරුණා? එතකොට තණ්හා පත්‍ය උපාද. මෙන්න මේ තණ්හාව තමයි උපාදාන කරන්නේ. තේරුණා? එතකොට කෝනුකෝ බන්තේ උපාදීයති ඉති නොකල්ලෝ පඤ්ඤෝ භගවා අවෝච. උපාදීයති ඉති අහං වදාමි. උපාදීයති ඉති චාහං වදෙයං తත්‍රස්ස කල්ලෝ පඤ්ඤෝ. කෝනුකෝ බන්තේ උපාදීයති ඉති මම ඒවං චාහං නවදාමි. ඒවං මං අවදන්තං යෝ ඒවං පුච්චේය. කිම් පච්චානුකෝ බන්තේ උපාදානන්ති ඒස කල්ලෝ පඤ්ඤෝ తත්‍ර කල්ලං ව්‍යාකරණං තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා බහූ. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ තත් උපාදානීය කවරෙකු විසින් උපාදාන කරනවද කියලා මම අහන්නේ නැහැ. ඇයි එහෙම අහුවොත්? උපාදාන කරන කෙනෙක් ඉන්නා. ඒ වුණත් ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට අහන්න පුළුවන් මේ උපාදානයේ කුමක් හේතුවෙන් හට ගන්නවද කියලා. එහෙම වුණොත් මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උපාදාන තණ්හා පත්‍ය උපාදාන තණ්හාව හේතුවෙන් තමයි උපාදානය හටගත්තේ. උපාදාන පත්‍ය භව උපාදාන හේතුවෙන් තමයි භවය පැනවෙන්නේ. හොඳට තේරුම් ගන්න. එතකොට අර මේ මම අර ස්පර්ශ ආය අර ආහාර හතරක් කිව්වනේ මොනවද? දැන් පුහුදුන් සත්‍යයා මොකද කරන්න කබලී කාකාර ආහාරත් මම කියලා තමයි හිතන්නේ. ඒ කියන්නේ එකක් හැටියට ගන්න. මම මේ කන්නේ මෑ කරල්ම තමයි. මම මේ කන්නේ පොළොස්ම තමයි. තේරුණා? කියන්නේ එකක් හැටියට ගන්නවා. තේරුණා? මම මේ දකින්නේ රෝස ගහම තමයි. ඒගොල්ලෝ දකින්නේ ඇයි තියෙන ස්වභාවය. ඒක සුද්දාෂ්ටක වලින් හැදිලා මේ වර්ණ රූපයෙන් ප්‍රකටයි. ඒ නිසා මගේ හිත ඒක ඇදිලා ගිහිල්ලා කියලා එහෙම තේරෙන්නේ නැහැ. තේරෙනවා? ඒකම මුලාවටපත් වෙනවා. ඊට පස්සේ ස්පර්ශය දැනෙනවා. ඒ ස්පර්ශය අරක දැනගන්න බැරි නැති මේක කොහොමද? ඊට පස්සේ පේන්නේ තියෙන එක. ආ. ඊළඟට නාම ඊට පස්සේ මනෝ සංචේතන ඒක දැන කොහොමද තේරෙන්නේ? ඉතින් විඥානයක් ගැන හිතන්නවත් බැහැ අසු මාත්‍රික. හොඳයි. එතකොට මෙන්න මේ නිසා තණ්හාව නිසා මොකක්ද ඇති වෙන්නේ? තණ්හා පච්චය උපාදාන. උපාදානය නිසා මොකක්ද ඇති වෙන්නේ? භවය පැන වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනි කාරණාව, කොතනක හරි හැඟීමක් පහළ වෙනවා නම් භාවනා කරද්දී මම කියලා, මගේ කියලා, ආත්මය මේක කියලා තේරුණා. ඒ පහළ වුණේ භවයම භව නැත්තම් තෘෂ්ණාවෙම මම කියලා ගත්තු ස්වභාවය. ඒක නිසාම භවය පැනවෙන බව, ඒක නිසාම ජාති ජරා මරණ හැදෙන බව දකින්න ඕන, නුවණින් මෙනෙහි කරන්න ඕන. තේරුණා? දොර එහෙම කියලා දේශනා කළා කියනවා. පච්චු භවෝ භවපත්‍ය ජාති, ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. එහෙනම් දැන් මේ මොකක් නිසාද මේ දුක් රාශිය හටගන්නේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව හටගත්තේ මොකක් නිසාද? දැන් අවිද්‍යාව පවතින්නේ මේ සතර ආහාරයෝ පිළිහිඳ නොදැනෙන කම නිසා. කවුරු හෝ කෙනෙක් මේ යථා ස්වභාවය දැක්කනම් එයාට අවිද්‍යාව දුරුයි. ඉලංගිකේ කියනවා චන්නං තේව පග්ගුණ පස්සායතනං අශේෂ විරාග නිරෝධෝ. මේ ස්පර්ශ ආයතන ටික ශේෂ නැතිවම නිරුද්ධ කරලා තියෙනවා. පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා. එහෙම කියලා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායසා නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති इति. මෙන්න මේ යම්බඳු තැනක යම් වේදනාවක යම් දැනීම් ස්වභාවයක මම කියලා අදහසක් පාල වෙනවා නම් මම කියලා මගේ කියලා ගැනෙනවා නම් මම කියලා සංඥාවක් හෝ පාල වෙනවා නම් මොකද දැනගන්න ඕන? භවය හටගත්තා කියලා දකින්න ඕන. එතකොට ඒක දැක දැක දැන දැන තමයි අපි ඒක දුරු කරන්න ඕන. තේරුණා? එතකොට ඔන්න ඔයගොල්ලෝ නිරුද්ධ කළොත් කවුරු හරි කෙනෙක් මොනව නිරුද්ධ කළොත්ද? අර ආහාර හතර පිරිසිඳ අවබෝධ කරලා. ඒක අවබෝධ කරනකොට මොනවද අවබෝධ නැති වෙන්නේ? අවිද්‍යාව දුර වෙනවා. දැන් අර එකක් හැටියට නිකන් ස්පර්ශය ලබන්නේ කවුද? මමනේ රූප දකින්නේ. මමනේ සින්දු අහන්නේ. මටනේ සතුට ඇති වෙන්නේ. තේරුණා? එතකොට මම හිතන්නේ මේ අර මහත්ය මොකද්ද හිතන්නේ? ඒතර පුද්ගලයේ පණවලව තමයි කතා කරන්නේ. මේ මහත්ය මේක ගැන මොකද්ද හිතන්නේ? පුද්ගලයේ පණවලව තමයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ සතර ආහාරයේ යථා ස්වභාවය දැක්කනම් යාට දුරු වෙනව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව දුරු වෙනකොට මොකද නැති වෙන්නේ? තණ්හාව, උපාදානය, මේ කියන ටික දුර වෙලා යනවා. පටිච්ච සමුප්පාදයෙන්ම දුර වෙලා යනවා. අර අවිද්‍යාවෙන් හටගත්තු සංඛාරනේ, සංඛාර විඥාන නාම රූප ඒ ඔක්කොම සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන මේ ඔක්කොම භව ඔක්කොම. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලා කර්මස්ථානයේ පිහිටවාගෙන හිත සතිය දිනු කරගන්න. මොට කඩුවකින් ගහක් කවන්න ගියොත් මොකද වෙන්නේ? පොරවක් අරගෙන යනවා මොට වෙච්ච පොරව. ගහ තලලිනව මිසක ගහ කපලෙන් නම් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මොට සිහියකින් කරන්න බෑ. ගහ වටේ ඉඳලා එන්න පුළුවන්. ඒ නිසා අපි අර අරුණ කර්මස්ථානයේක සිහිය පවත්තලා මොකද කරන්නේ? මුව හත හදා ගන්න. ඊට පස්සේ අර සතර ආහාරය පිළිබඳව අපි ඊට පස්සේ ඒ සතියේ අපිට පුළුවන් මොකද මෙන්න මේ පස් ආහාරයේ මෙවැනි එකක්. ඒක විදර්ශනාවත් එක්ක එන්නේ. ඒතකොට මේ මනෝ සංචේතනාව මෙන්න මෙහෙම විපරිණාමයට පත් වෙන එකක්. ඒකෙත් මම කියලා එකක් නෑ. බලන්න හොඳට සිතුවිල්ලක් පහළ වෙනකොට ඊග තුල අපි නොදුනුවත්ම මම කියන එක ගැති ඇතුළත් වෙලා තියෙනවා. හොඳට බලන්න මේ. සිතුවිල්ල තමන්ගේ දරුව ගැන හරි පහළ වෙනවනේ. එතන දැනගන්න ඕන කොතනද මේ මම කියන එක පහළ වුනේ. ඒක දැනගෙන ඒක මේ හැමතැනම කී කියා යන්නේ නෙවෙයි. ඒක දැනගෙන කියන්න නෙවෙයි තියෙන්නේ. මොකද්ද කරන්නේ? අවම කරන්න ඕන. ඒක වරද බව දකින්න ඕන. ඒක නිරෝධ කරන්න ඕන. ඒක වැරදි කියලා දකින්න ඕන බලමු. තේරුණා? හොඳයි. ඔන්නෝම කවුරු හරි කෙනෙක් මේ සතර ආහාරයේ තියෙන අවිද්‍යාව දුරු කළොත් මේ එකක් වශයෙන් ගන්න, පුද්ගලයෙක් වශයෙන් ගන්න, සත්වයෙක් වශයෙන් ගන්න මේ අවිද්‍යාව දුරු කළොත් එයාට මේ පටිච්ච සමුප්පාදයෙන් දුරු වෙලා යනවා. තේරුණාද මේ කියපු කාරණා? ගැටලුවක් තියෙනවද? ඒ කියන්නේ දරුවා කියලා කියන්නේ මේ අර දරුවා කියලා කියන්නේ මේ හිතින් අල්ලගෙන ඉපු එකක් විතරයි. මේ දරුවටත් තියෙනවා පෙරගෙන ආපු සංකාර, එයාටත් තියෙනවා පටිච්ච සමුප්පාදය. අපිට කවල පොවල ශාරීරිය උස්මාත් කරන්න පුළුවන්. ඊට පස්සේ නමුත් නඩියාට තියෙන්නේ වෙනම ස්වභාවය. ඒතකොට අපි අල්ලගෙන ඉන්නේ මොකෙන්ද? සිතුවිල්ලකින් අල්ලගෙන ඉන්නේ. මගේ දරුවා ඒ සිතුවිල්ලෙන් තමයි අල්ලන්නේ. ඔක්කොම අපි අල්ලගෙන ඉන්නේ සිතුවිලි වලින්. ඒවා ඒ විදිහට පවතිනවා. අපි නිකන් බැලුමක් ඇතුළේ දැන් නෝන දැන් මගේ දරුවා කියන හැඟීම අයින් වුණත් දරුවා සලකන ටික සලකනවා. නෝන කරන ටික කරනවා. දරුවට කරන්න තියෙන ටික කරනවා. සලකන ටික දරුවගෙන් යමක් ලැබෙනවා නම් ඒකත් කරනවා. නෝනගේ වියයුතු ටික දෙනවා. හැබැයි අර අල්ලගෙන පුයේ මගේ දරුවා කියනකොටම එතන තියෙන මමත්වය. එතන තියෙන පුද්ගලත්වය. අන්න ඒක තමයි අපි අඩු කරගන්න ඕනේ. ඒකම ඉතින් වේදනාව ඔක්කොම ඒකමත් එක්කම වැදලා තියෙනවා. ඒ සිතවිල්ලත් එක්ක දැන් මගේ දරුවා මගේ පුතා මගේ දුව කියලා පහළ වෙනකොටම ඒකත් එක්ක නෝන යම් ආකාරයකට ඒ දරුවන්ට කවල පොල් උස්මහත් කරාද ඒ සියලු වේදනා ටික එනවා. ඒකට ඒකට අදාළ සංඥා පහළ වෙනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් මොකද්ද? මේ අපි දරුවා කියලා අල්ලගෙන ඉන්නේ සිතුවිල්ලක්. ඒක සිතුවිල්ලත් එක්ක මෙන්න මේ වගේ දේවල් හට ගන්න. එතකොට මගේ මම මෙච්චර කළා මගේ උදාහරණයට නිකන් කිව්ව මම මෙච්චර කළා දැන් නිකන් හිතන්නේ මොකක් හරි වචනයක් කියනවා දරුවේ. ඊට පස්සේ හිතන මම මෙච්චර කළා මෙච්චර හදලා මෙච්චර උස්මහත් කළා අර දරුවා මට මෙහෙම කිව්වනේ. එහෙම කියලා හිතෙනවා. එතකොට දැනගන්න ඕනේ මේ සිතුවිල්ලකින් තමයි මේ ඔක්කොම ටික මම දරුවෝ බව අඳුනගෙන අල්ලගෙන ඉන්නේ සිතුවිලි. මේ දරුවා නෝනට දරුවා. තව කෙනෙකුට එයා දරුවා නෙමෙයි. එයාට එයා අල්ලගෙන ඉන්න සිතුවිල්ලෙන් තමයි එයා දකින්නේ. ඒ සංඥාවේ එනිසා මේ ලෝකයේ සියලු මිනිස්සුයෝ සත්වයෝ ඒ සංඥා වලින් ඒ සිතුවිලි වලින් තමයි ලෝකය පනවගෙන ඉන්නේ. හොඳයි. තේරුණාද? තේරුණා. පුෂ්පනෝන්ට තේරුණා. ඒකෙන් කියා කමාරුයි මොකද මස්ලේ නහර ඇට ඇට මිදුලෝසේ කිය දෙයක්නේ. හැබැයි අපි ප්‍රඥාවෙන් එක කරන්න ඕන. අන්න එහෙම කරපු කෙනෙක් නේ අර මේ බන්දුල මල්ලිකා තමන්ගේ ළමයි තිස් ගන්න. සාමියත් එක නැති වුණා. එයා ඒ වෙනකොට මොකද කර කර ඉන්නේ? දම් බෙද බෙද හිටියේ. ලියුම ගෙනත් දුන්නා. දූතයෙක්ගේ අතේ මෙන්න එහෙම ඔක්කොම ටික නැති වුණා කියලා. එයා ඒක ඉනේ ගහගත්තා. ඉනේ ගහගෙන දම් බෙදනවා. ඇයි? එයා දන්නවා මොකද්ද? මේ සියල්ලගෙම යථා ස්වභාවය. එයා නොමරෙන්න ඉන්න කෙනෙක් නෙවෙයි. එනිසා ඇඬුවේ නැහැ. එයාත් ඒකට තමයි ඉන්නේ. එනිසා ඇඬුවේ නැහැ. දුක්ුනේ නැහැ. එයා දම් බෙදුවා. එතකොට දැන් ඒ ඉතින් කියනවා මේ ඒ ළමයි පාරට බැස්සහම සිංහයෝ එක පෙළියේ පෙළියට ගමන් කරනවා. ප්‍රතාපවත් ගමන් කමක් තිබුණා. සිංහය ගමන් කරනකොට නරි මුගටි හිවල්ු වෙන්නේ නැහැ නේද? ඒ වගේ තමයි ඒ අය ගමන් කරනකොට මිනිස්සු බලන් ඉන්නවා. ඒ වගේ ප්‍රතාපවත් දරුවෝ එක 30 ගාන නිකටම නැති වුණා. මරලා දැම්මා. ඒතකොට එයා අල්ලගෙන හිටියේ. එයා සෝවන්නේ නැහැ හිටියේ. ඒතකොට එයා දැනගත්තා මේ ඔක්කොම අල්ලගෙන ඉන්නේ මොකෙන්ද? සිතුවිලි වලින් අල්ලගෙන. ඔව් ඒක තමයි. අන්න එකට තමයි අපි ධර්මයේ දැනගන්නේ. නැත්තම් මේ වාරි දුක් ගොඩවල්. ඔව්. දුක් කරත්ම සවයනද මේක. මෙතන ඉවර වෙන්නේ නැති කියලා ප්‍රශ්නේ තියෙන. කෙලවරක් නැන්නේ මේ ඉවර කරන්නේ මෙතන. ඒක වරකට අතන කියන බඳුළු මල්ලිකා ඊට පස්සේ අර කොසල් රත්තුමාගේ දෙවියෝ දෙන්නේ. කොසල් මල්ලිකාව ගලේ ගොඩක් පිං කළා. ඔව්. ඒත් සතියකට අපායි. හොඳයි. එහෙනම් අපි මේ ශ්‍රවණය කළා වූ සද්ධර්ම දේශනාව පටිච්ච සමුප්පාදයේ වැත්ත ශ්‍රවණය කළේ ඔයත්න්ට වැටහෙනවා තේරෙනවා මේ පුද්ගලයේ සත්වයේ මෙහෙම නැහැ කියලා. මෙන්න මේක තේරෙන තුරු අනාත්මය කියන එක කොච්චර කිව්වත් තමන්ගේ අවබෝධයේ ප්‍රමාණයට අවබෝධ කරගන්නව මිසක ඒක තේරෙන්නේ නැහැ. එනිසා කවුරු හරි කෙනෙක් යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කවුරු හරි කෙනෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් එයා තමයි ධර්මයේ දැක්ක කියලා කියන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දැක්කනම් එයා තමයි තථාගතයන් වහන්සේ දකින්නේ. තේරුණා? නැත්තම් පිළිම වහන්සේ විතරයි තේරෙන්නේ. හොඳයි. ඒ නිසා අපේ සිතේ විමුක්තිය පිණිස උපකාරී වෙන ඒ සූත්‍ර ධර්මයේ ශ්‍රවණය කළා සාකච්ඡා කළා මේ උතුම් කුසලයක් ඔබ අප හැම දිනාගීම සිතේ අභිවෘද්ධියට සිතෙහි වැඩිවීමට සිහිය නුවණ දියුණු කර ගැනීමට හේතුපකාරී වේවා. මේ අප විසින් සිදු කළා වූ සියලු පින් සියලු දේවවරු සියලු මියගේ ඥාති වන්මෝදන්ව දුක්ඛිත ස්ථානවල උප්පත්ති ලබා ඇති මියගේ ඥාති වූ එන් අත් මිදී සැපයකට පැමිණෙත්වා. සියලු දේවවරු මේ උතුම් අසිරිමත් බුදු සසුන බොහෝ කාලයක් ය ලෝක සත්‍යයට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැකදෙත්වා. ඒ දෙවිවරුද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවෙනින් සැනසෙත්වා. ඔබ අප හැම දිනාටමද මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් ගැවසීගත් මේ සංසාර කතර තරණය කරන්නට මේ උතුම් ධර්ම අවබෝධය හේතුපකාරී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපරණං